ගොඩක් කටිර මේ ආයවෙන් සහන ලැබිලා තියෙනවා. ඒ ගැන අපි ගොඩක් සන්තෝෂයි. කර්මාන්තයට නම් ගොඩක් අඩුයි වගේ දැන් පේනවා. තා විතර වඩා සහනය ලබා දුන්නා නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. ගොවීන්ට. මේ රජය හොඳ වැඩ පිළිවෙලක් ගෙනියයි කියලා විශ්වාසයක් තියෙනවා. ඒ වගේම ගෑස් මිල, ඒ වගේ අත්‍යවශ්‍ය බඩවල මිල අඩුවීමක් දුප්පත් මහජනයාට සෙතක් වෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. වැඩ වැඩිවීම ගැන ලොකු සහනයක් ඒක රජය සේවකෙයින්ට. ඒ කියන්නේ තවම අපිට බඩු මිල තවම දුන්නේ නැහනේ. දෙල්වල ප්‍රශ්න තියෙනවා. බීජ වර්ග තවම ඒව කිසිම දෙයක් නැහැ තවම. මගේ ඉදිරියේදී ලැබෙයි කියලා තමයි බලාගෙන ඉන්නේ. සාත්‍රම් බඩු වලට තියපු පොලි අනුපාතය අඩු කරපු ගැන සන්තෝෂ වෙන්න පුළුවන්. ගෑස් මිලත් අඩු වෙලා තියෙනවා. හොඳයි ඉතින්. ආර්ථිකය ගැන පොඩ්ඩක් හිතලා බඩු මිල අඩු වෙනවනම් තවත් ටිකක් හොඳයි.